දේශනාව සත්‍ය දේශනාව පවත්වනු ලබන්නේ ඈගල්ල මුස්තැන්න ජී පුණ්‍යෝධාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. සමන්ත චක්‍රවාලේසු අස්රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තාරෝ මේ භික්ඛවේ ධම්මා මනුස්ස භූතස්ස බහුකාරා හොಂತಿ ඉති ධර්මානුශාසනාව සම් වීම සඳහා සෝදානම් වන සැබැවතුනි අප ක්‍රමානුකූලව ගැඹුරට යමින් ධර්මදේශනා කීපයක් කොස්සේ සවන් දෙන ඔබට යම් යම් කරුණු පැහැදිලි කිරීම කරන ලැබුවා. ඒ අනුව අපේ යම් යම් ගැඹුරු දේවල් පිළිබඳව කතා කරමින් සිටිනවායි කියන එක, පැහැදිලි කරමින් සිටිනවායි කියන එක සවන් දෙන පින්වතුන් වහන්සේට මා හිතන්නේ ඔබට වැටහෙන කරුණක්. අද විශේෂත්වයක් තිබෙනවා මට. ඒ මේ නාලිකාවේ විශේෂ ආශ්‍රයේ පරිදි අප දීව කලකටම මේ ධර්මාන් ශාසනාවන් පවත්වාගෙන මේ 25 වෙනි ධර්ම දේශනාව. එසේනම් ධර්ම දේශනා පැය 25ක් කිව්වහම එක දේශකින් වහන්සේ කෙනෙක්. ඒක සවන් දෙන කෙනෙකුට තේරෙවි එක්කෙනෙකුට සවන් දීම තුළ කොතරම් දුරට මේවා නිරවුල් කරගන්න පුළුවන්ද කියලා. ඔබ විවිධ දේශනාව වල සවන් දීම තුලින් මේක නිරවුල් වෙන්නේ නැහැ. ඔබේ එක් දේශකින් වහන්සේ එක් කරුණ මාතෘකා කරනවා. අප අපිට සම්බන්ධ සැබෑ බෞද්ධ ජනතාවගේ චිත්තසංතානගත දුක ඉවර කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙසේ උපයෝගී කරගන්නේද කියන එක තේමා කොටගෙන තමයි ක්‍රමෙන් ගැඹුරට මේ ධර්ම දේශනාව දෙන්නේ. අද අපි තවත් මිනිස්සුන්ට මනුස්ස වර්ගයාට උපකාර වෙන තවත් කරුණක් පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. අංගුත්තර නිකායේ චතුත්ථ නිකායේ තිබෙනවා බහුකාර කියලා සූත්‍රය. බහුකාර කියන එකෙන් පෙන්නන්නේ බොහෝ උපකාර කියන එක. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දානවා භික්ෂුන් සලාමකම සත්තාවෝ මේ භික්ඛවේ ධම්මා. අනේ මෙන්න මේ කරුණු හතර මිනිස් වර්ගයාට බොහෝ සේ උපකාර වෙනවා කියලා. ඒකට විතරක් වහන්සේ වදාරලා නැහැ මේ ආරණ්‍ය ගත වෙලා ඉන්න අයට. වික්ෂුන්ට කියන වචනයක් නෑ මනුස්ස ලෝකස්ස මිනිස් වර්ගයාට කියන එක. මෙන්න මේක අපේ බෞද්ධ පින්නතම් තේරුම් ගත යුතු කරුණක්. තාමත් සමහර අය ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරු ප්‍රතිපත්ති අනුගමනය කිරීම සමාදෙන් වෙන්න ඕන කරුණක් කියලා. දැන් මනුස්ස ලෝකස්ස කියන්නේ සියලු මිනිස් වර්ගයාට. ඔය කැලේට ගිහිල්ලා සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලයිද කියලා. ඒගොල්ලෝ පැලින් හොයා ගන්න බැරි වුණා සත්‍යය. බුදුරජාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කළා වුණා tie idea මගේ ඉන්දිය බව පෙන්වන්නට උන්වහන්සේ කැලේට ගිහින් නෙවෙයි බලන්නේ. මදුන් පිළිවෙත අනුසරණය කිරීම ප්‍රතිපලයක් වශයෙන්. එනිසා අපි තේරුම් ගන්නට ඕනේ ධර්මයේ තියෙන එක කැලේ තියෙන එකක් නෙවෙයි. ධර්මයේ යමේ තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්තාම උට ඒ පහසු ප්‍රතිපදාවක් සෑදෙන මනාන්තරගත වෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් අරන්නේ සූත්‍රවල සඳහන් කරනවා කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක කියන දේවල් දරා ගන්න පුළුවන් නම් විතරක් යන ශූන්‍ය ඇතුළත දෙසොල්ට යන්නේ නැත්නම් යන්නේ නැයි කියලා. ඒකෙන් උන්වහන්සේ වදාරලා තිබෙනේ මම ධර්මයේ තේරුම් අරගෙන විදර්ශනා වැඩි වීම සභාවන් අන්තර්ගත වෙන්න කියන එක. තනියම මොනාන්තර්ගත වුණාට විදර්ශනාව හම් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන තේරුම් ගන්න ඕන කාරණාව තමයි මනුස්ස භූතස්ස කියනම සියලු මිනිස් වර්ගයාට. කත නිචතරෝ මොනවද මේ හතර කියලා පැහැදිලි කරන විතර ඥානන් වහන්සේ එක් එක් කරුණ පැහැදිලි කරනවා. මේ අග දෙක තමයි තරමක් ගැඹුරට යන්නේ මොකක් කරන්නේ අපිට දන්නව ඔබ. නමුත් මට ඒක පැහැදිලි කරන්න අවශ්‍යයි. පළවෙනි එක තමයි සත්පුරුෂ සංසය. සිංහලෙන් කියනවා නම් සත්පුරුෂයෙන් ඇසුරු කිරීම. මෙතන සත්පුරුෂයෙන් කියලා කියනම තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. ඒ තමයි ඔබ සාමාන්‍යයෙන් සමාජයේ ඇසුරු කරන යහපත් පුද්ගලයින්ටත් ඔබ සත්පුරුෂය කියලා කියනවා. නමුත් ඒ සත්පුරුෂාර්ථයට වඩා එහා ගිය අර්ථයක් තමයි බුදු දහම වහන්සේට සත්පුරුෂය කියලා කියන්නේ. ඔබ ඇසුරු කරන යහපත් පුද්ගලයාව මත්තෙනින් වළකා ගන්නට පුළුවන්. අරකමින් වළකා ගන්නට පුළුවන්. අවබෝධයන්ට ප්‍රස්ථාන කරන්න පුළුවන්. ඒ වගේ සදාචාර සම්පන්න ජීවිතයකට මඟ පෙන්වන්නට පුළුවන්. මෞපියන් ගුරුන් ආදී එහෙමයි බලාපොරොත්තු වෙන්නේ. සර්වන් කොහොම නම් වියත් මෞපියන්ගේ ගුරුන්ගේ බලාපොරොත්තු වෙයි. නමුත් ඒන් එහා ගියේ. ඉන්දස් කරගෙන මෙලොව යහපත සලසා ගන්න එක, ඉන්දස් කරගෙන පරලොව සුගති ගාමී වෙන එකෙන් එහා යන එයක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ. අපි කතා කරනවා බුද්ධ ආදී මහෞත්තම කල්යාණ මිත්‍රයන් වහන්සේලා කියලා. මේ ජීවිතය තුළ සමාධිගත දුකක් වගේම චිත්තසංතානගත දුකක් තියෙන බව මේ චිත්තසංතානගත දුක දුරු කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් තිබෙන බව තේරුම් ගත්ත අය ඒ සමාධියට පැහැදිලි කරලා දෙනවා. එහෙනම් මෙබඳු අයට තමයි මෙතන මේ සත්පුරුෂයන් කියලා කියන්නේ. ඒ නිසා ඔබ ඇසුරු කරන සාමාන්‍ය පුද්ගලික ඉක්මාගිය පුද්ගලික මේ සත්පුරුෂ වෙන්නේ. ඒකට ඊළඟ වචනේ ගත්තාම ඒක හොයා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඔබ දන්න ඔය ඔබේ සත්පුරුෂයාට හිතලට සද්ධර්ම දේශනා කරන්න බැහැ. නමුත් මෙතන පැහැදිලි කරලා තියෙනවා දෙවෙනි කාරණයක් වශයෙන් ගත් කල සද්ධම්ම ශ්‍රවණ. ඒ සත්පුරුෂයන්ගෙන් තමයි සද්ධර්මය අහන්න පුළුවන් වෙන්නේ. අනේ සද්ධර්මය දේශනා කරන්න පුළුවන් තුන්දරයි සත්පුරුෂයයි එන්නේ. ඒ නිසා මෙතන අපි තව ටිකක් මේක විග්‍රහ කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ වෙනස් නම් අගතුගස් මිනිස්වර්ගයාට සදාකාලික දුකින් ගැලවෙන මඟක් හොයාගත් සත්පුරුෂින් මහන්සි කෙනෙක් වුණා. උන්වහන්සේ මඟ අනිත් පැයට කියා දුන්නා. ඒ තේරුම් ගත්ත අය තමන් මේ මඟ ගොස් යන ගමන් ඒ සත්පුරුෂින්ගේ ධනෙට තවත් 30 එකතු කරගන්න. මේ වූ පැවිදි ස්ත්‍රී පුරුෂ කටයුතු කළා. ඒකට තමයි කියන්නේ බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තා හිතාය සුඛ දේවානුස්සාන, ධම්මචාරිකාරි, කර්තම් කර්තවිත්‍ය චාරිකම්. කර්මචාරිකාවේ වෙන්නට කියලා පැහැදිලි ප්‍රවදාරිය යන්නේ ඒකයි. මෙතන මේ සත්පුරුෂ ස්වභාවයත් එක්කලා උන්වහන්සේ පැහැදිලි ප්‍රතිපල කරුණක් තියෙනවා ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒක මේ හීනාදිමුත්තික කියලා සූත්‍රයක්. ඒක සරුත් ආමඳුරු මොගලන් ආමඳුරු ඒ වගේම මේ දේවදත්ත ආමඳුරු පිටපස්ස සක්මන් කරන්නව පිරිසක් දැකලා බුදුන් වහන්සේ අතීතයේත් වර්තමානයේත් සහ අනාගතයේත් අදාළ වන ආකාරයෙන් දේශනා කරතියි. දාර්ශනික වේ සත්තා සංසන්ද සමින්ති. අනින්නේ අදහස් වශයෙන්ම තමයි සත්‍ය සමාන වෙන්නේ ගැලපෙන්නේ. හීනාදිමුත්තිකා සත්තා. ඒ කියන්නේ හීනාදිමුත්තික කියන්නේ පහත් අදහස් ඇති අය. කල්යනාදිමුත්තිකා සත්තා. උසස් අදහස් ඇති අය. හීනාදිමුත්තිකා සත්තා හීනාදිමුත්තිකේ සද්දෙන් සංසන්ද සමින්ති. පහත් අදහස් තියෙන අය පහත් අදහස් ඇති අය සමග එකතු වෙනවා. කුණු වලට කුණු එකතු වෙනවා කියලා. යහපත් අදහස් ප්‍රති යහපත් අදහස් ප්‍රති සංවේදිත වෙනවා. අන්න මේ ඔබ ළඟත් මේ උපකින් වෙනව අදහස් වල කිසියම් ආකාරයක පහත් පැත්තට ඇදීමක් ආකර්ෂණයක් පිළිනවන නම් ඔබ බොහෝ විට ඇදී යන්නට පුළුවන්. දැන් මේ සත්පුරුෂයන් වහන්සේලා උත්සාහ කරන්නේ ඒ වගේ මඟට යන්නේ වළක්වලා තමන්ගේ කණ්ඩායම තමන් මඟ යන මඟ තමන් යන මඟ යන පිරිස වැඩි කරගන්න. එතකොට ඒ සංසන්දිත සමෙන් දෙකෙනකින් අදහස් වශයෙන් සමාන වෙනවා කියන එකෙන් පෙන්නන්නේ ඒ වගේ අදහසක් මෞඛ්‍යයෙන් ලබාගෙන ගුරුවරුන්ගෙන් ලබාගෙන නැත්නම් සංසාරික පුරුද්දක් වශයෙන් ලබාගෙන තවදුරටත් ඒක දියුණු කරගන්නට යන අයස තමයි ඒ බඳුයි මුණ ගැහෙන්නේ සහ බණ ඇහෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන. මේ බණ කියන දේත් ඇහෙන්නේ එහෙම ආයක. අපි සාමාන්‍යයෙන් ධර්ම දේශනාවලදී මතක් කරන තරමක් තියෙන අපි මේ බණ කියන්නේ බණ ඕන ඇයි අනේ කාට නෙමෙයි කියලා. එහෙම කියන්නේ සම් විනෝදයට වගේ වාඩි වෙලා ඉන්න අය. ඉගෙන ගන්න ගැඹුරින් හිතන්න නැති අය. අහලා ගැඹුරක් ගන්න නැතුව සාදු කියලා යන අය මොකද පිළිස්සෙන්නේ. නමුත් අර අර යමක් හොයන පිළිසෙත ඒකේ තමක් රසවත් වෙනවා. මේ කාරණාව මදක් පෙරුම් කටින් තාපත්තක් වෙනවා. වත්නම් සමාජයේ කිසියම් ප්‍රවණතාවයක් තව වෙනවා මේ අධ්‍යාපනයේ ලැබුමින් ඉන්න යම් යම් තරුණ පිරිස්. විශේෂයෙන් අධ්‍යාපනයේ වූ රැකියාව අතහැර පැවිද්දට පෙළඹීමේ යම් යම් ප්‍රවණතාවයන් අපි දකිනවා. මම නම් දන්නේ අධ්‍යාපනය අතහැර රැකියාව අතහැර පැවිද්දට කරන්න තියෙන සේවය අතහැර යන්න ඕනද කියලා. මොකද මේ මනුස්ස භූතස්ස කියලා පෙන්වන්නේ සියලු මිනිස් වර්ගයාට කියන්නේ. තමන් යමක් තේරුම් අරගෙන තීරණේ ගන්නට වෙනවා. බුදුන් වහන්සේ පැවිද්දන් සඳහා නෙමෙයි දේශනා කළේ සිල් දෙනා සඳහා. ඒ නිසා අර අර වගේ සිදුවෙන සිදුවීම් ගත්තාම මට නම් පෙනෙන්නේ එක්තරා විදිහකට මමගේ යමක් කියලා. නමුත් ඔවුන්ම නම ගිගේ බව තේරුම් ගන්න අවුරුදු 25ක් කියලා. අපි දැන් කලක් පාවිච්චි කරන්නේ ඔය විශේෂයෙන් දෙන්නන පිළිගහට වරද අප දන්නේ. නමුත් දැන් අපි දන්නේ ඒවයි අගුණ දේවල් කියලා කියනවා. අනිත් වගේ මේ නොතේරුම්කමට මේ අනාගතයේ Tamange අධ්‍යාපනයේ අනාගතයේ රැකියාව මේවා විනාශ කරගන්න නිසා කවුරුත් ඒවා කරන ගමන් පරිහානිය වළක්වන්න පුළුවන් කෙනෙකුට මේ ධර්මයේ තේරුම් ගත්තාම ඒකකට Tamange කෙනෙකුට උපකම් ඉටු කරන විට පරිහානිය වැළකීමෙන් උපරිම විනාශයට ජීවිතයට කරගන්න කල් තියෙනවා. නිසා කෙනෙක් පසුම්ගත වෙනවා නම් මෞපියන් අතහැර ඒ පිළිබඳ විශේෂයෙන්ම පුරා දරුවන් නොවේ මේ හැදෙන වැඩෙන තරුණ වයසේ ඉන්න අය තමන්ට නිරෝයි මාර්ගයක් තියෙනවායි කියන එක තේරුම් අරගෙන සුන්දර වෙන්නේ. බුදුන් වහන්සේගේ ධර්මයේ පෙන්වන්නේ ධර්මස්සවණේ. සත්පුරුෂයන්සේගේ ධර්මස්සවණේ. ඉන් පස්සේ අනෙක් පැති තියෙන්නේ. කෙලින්ම දුක නැති කරගන්න මේ සතර දුකයි භාවනා කරන්නේ යන්න ඕනේ කියලා හිතන්න එපා. සතර දුකයි කියලා මේ ජීවිතයේ දුකයි නම් මේ දුක නැති උතන මරණින් නැතු කියලා හිතන්න යන්නත් එපා. ඒවා වැරදි අදහස්. තේරුම් ගන්නට වෙනවා. නිසා ශනික තීරණ ගන්න එක පිළිබඳව මට නම් හරි කනගාටුවක් වෙනවා. මට එහෙම යම් යම් සිදුවීම් දැනෙලා තියෙනවා. දැනගෙන ඉන්නවා මම. ඇත්ත වශයෙන්ම. මොකද මේ කරගත්තම ඔඩෝම කියලා මට හිතෙනවා. මොකද අපි මේ ධර්මයේ හොයවීමේ ගමන තුළ පිටකේ ආශ්‍රයෙන් පූර්ණ කාලීන වරුත්‍යක් 25ක් ගත කරපුවාය. අපිට මේ යම් යම් දේවල් තේරෙනවා. වෙනවන මොකද්ද කෙනෙකුට ධර්මයේ තේරෙනවා කියන්නේ මොකද්ද කියන පිළිබඳව. එකසා පාසල් අධ්‍යාපනයෙන් බුදුදහම යමක් ඉගෙන ගත්ත පමණින් මේ සතර දුක්ඛයි කියන වචනේ රැවටිලා එමත් නැත්නම් කවුරු හරි ඔබ ආරෝපණය කළොත් ඔබ අන්තිසේ ආප ආරෝපණය කරන ලබනවා ඔබ යම් සිදුවීමකින් ඒබඳු සත්‍යයකට මුලා වෙලා මේ වගේ පීඩන ගන්නට ඉස්සම් වෙන්න එපා. මෙන්න මේ මා කියන කාරණාව ශ්‍රවණය කරලා බලන්න. පළවෙනි කාරණය සත්පුරුෂයන්සේ. සත්පුරුෂයා කියන කෙනා කෙසේටත් කෙනෙක් අතරමං කරන්නේ නැහැ. ඔහු නිසා ජීවත් වෙන්න ඉන්න අනිත් අය අතරමං කරන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හරිම සාමකාමී සාධාරණ යුක්ති ධර්මයක්. පිළිවෙලට අසාධාරණයක් වන්ට උන්වහන්සේ කියන්නේ. ඔබ පියෙක් නම් ඔබ ඔබේ දරුවන්ට පෝෂණය කරන්න ඕන. ඔබ සැමියෙක් නම් ඔබ ඔබේ බිරිඳව ආරක්ෂා කරන්න ඕන. ඒකට ඔබට මව්පියන් ඉන්නවා නම් ඒ මව්පියන්ගේ වගකීම ඔබට බැඳලා තියෙනවා නම් ඔබේ ආරක්ෂා කරන්න ඕන. මේ කාරණාවෙන් පිටස්තර ජීවිතයක් නෙවෙයි යාවෙමුද ජීවිතය කියලා කියන්නේ. ඒක තේරුම් ගන්නට වෙනවා. ඉතින් ඒ නිසා ඒක තේරුම් ගත්තම තමන්ට පැවරී තියෙන යුතුකම් මනාව ඉටු කරගනිමින් ජීවිතේ පරිහානියට පත් නොවේ. පරිහානියට පත් නොවී ආරක්ෂා කරගන්න මඟ කියලා දීලා ඊළඟ පියවරක් තමයි අනුගමනය කරන්න හැටි කියලා දෙන්න පුළුවන්. නිසා සත්පුරුෂයන් කියලා කියන්නේ මා හිතන හැටියට අනාගතේ නිවන් දකින්න පාර දෙන්නන හරි මරණයෙන් පස්සේ නිවනක් දකින්න පාර දෙන්න හය නෙමෙයි හය නෙවෙයි මේ ජීවිතයේ තුල ඔබ මැදි වෙනව නොදන්නාකම නිසා චිත්ත සංතානගත දුකට ඔබේ පෞද්ගලික දුර්වලකමක් නිසා මේක සිදු වෙන්නේ ඔබට මේක පෙන්වා දීලා ඒ චිත්ත සංතානගත දුක මින් ඉදිරියට වැඩි නොවෙන්නට මාර්ගය කියලා දීලා ඉන්හාට ඒ චිත්ත සංතානගත දුක අඩු කරගන්නා වූ මඟ කියලා දෙන්න පුළුවන් අයිඩියා අසුර තමයි සිද්ධාන්තාමලක කියලා කියන්නේ මේ සත්පුරුෂ සංසේවනය කියලා කියන්නේ. ඔවුන් තුළ කිසියම් විදිහක පෞද්ගලික බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නේ ඔබෙන් කිසියම් දෙයක් ලබා ගන්න අදහසක් බලාපොරොත්තුවක් නැහැ. ඔබ ඔබ සැනසීමටපත් වීම, ඔබ ජීවිතෙම තියෙන මානසික පරිවරයන්ගෙන් මුදවා ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. යන කිසියම් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම දේශනාවල නිස්සරණාධ්‍යාසය කියන එක ඇතුළත් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතා දුර්ලභ කරුණක් මේ සත්පුරුෂයා කියන එක හොයාගන්න එක. තේරුම් ගන්න. ඔබට මෞපියන් ගුරුවරුන් වගේ හොඳ නරක කියලා දෙන යම් මට්ටමකයි ඉන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය තේරුම් ගත්තායි නෙවෙයි පුතග්ජන කියලා කියන්නේ. මේක තේරුම් ගන්න. පුතග්ජන කියලා කියන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳ දැනුමක් වෙනා දැකීමක් නැති අය. අනාර්ය කියලා කියනවා. මේ අනාර්ය පුද්ගලයන් තුළ මට තේරෙන්නේ නැහැ සත්පුරුෂයන් නැති විය හැකි කියලා. මේ නිසායි අපි තේරුම් ගන්න ඕන මේ කාරණාව. මේ කාරණේට යන්න සද්ධර්මස්සෝනිය අන්න. මේ සත්පුරුෂ පින්නතුන්ට තමයි මේ සද්ධර්මයේ කිමිදී කියාදී හැකි. දැන් අපි සමාජයේක මො වෙනකොට අපට මෞර්තියන් ගුරුවරුන් හොඳනම් කියා දෙනවා. ඒ වගේම අපට පංචශීල ශික්ෂා පදවලින් හරි අටශීල ශික්ෂා පදවලින් හරි ඒ වගේම දස අකුසලෙන් වෙන්වීම තුළින් හරි දස පුණ්‍යක්‍රියා තුළින් හරි මේ සමාජයේ තුන අපි කළ යුතු දේවල් තියෙනවා. ඒක කියලා දෙනවා. ඔබට ධර්ම දේශනා හරියට තියෙනවා අහන්න. මේ ධර්ම දේශනා ශ්‍රේත සියක්ම පාහේ නැත්නම් 99ක් වගේ හොඳ නරක පින් තව කියාගෙන මිනිස්සුන් මිනිසෙක් වශයෙන් යහපත් වෙනවද තියාගෙන. එතනින් එහාට ගිය මගක් බොහෝ ධර්ම දේශනාවල අපට දකින්න ලැබෙන්නේ. එතකොට මා මේකට කියන්නේ මෞර්තියන් දන්නා දේ. ගුරුරුන් දන්නා දේ දේශකින් මහන්සියක් කියනවා කියලා. නමුත් සද්ධර්ම කියන වචනයක් ගන්න. සද්ධම්මස්සවණං කියලා තියෙන්නේ. බුදුන් වහන්සේම වදාරනවා දුර්ලභ කරුණ අතර සද්ධම්මෝ පරම දුර්ලභෝ අතිශයින් දුර්ලභයි කියන්නේ. එහෙනම් ඒ යහපත් මිනිසෙක් වෙනවායින් එහා දෙලොව වශයෙන් යමක් තේරුම් ගැනීම තුළින් ඔබේ සිතේ පවතිනා වූ ඔබට දුක්කටපත් කරන්නා වූ මූලයේ ඉවත් කිරීමට අවශ්‍ය ධම්මඟ යමක් කියලා දෙනවා නම් අන්න ඒ කොටසට තමයි මෙතන සද්ධර්මස්සවණේ කියලා කියන්නේ. පසුගිය ධර්මදේශනා කීපයක් ඔස්සේ මා මේ පැහැදිලි කර තිබෙන බැවින් දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ නැහැ. මෙතන බුදුන් වහන්සේ වදාරනවා මෙහෙම කරුණා. මේ අස්සුපත්තු සංඥා කියන කෙනා ආර්යයන් වහන්සේලා දකින්නේ ආර්ය ධර්මයට ප්‍රිය කරන්නේ ආර්ය ධර්මයේ හිටින්නේ කියලා. ඒකේ උන්වහන්සේ වදාරනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා ආර්යයන් වහන්සේලා දකින්නෝ ආර්ය ධර්මයට ප්‍රිය කරනෝ ආර්ය ධර්මයේ හිටිනවා කියලා. මේ ආර්ය ධර්මයේ කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙන කමක්ද? ඒක කියන්න ඕන නිසා මා මේ වචනේ ගත්තේ. ආර්ය ධර්මය. ආර්ය ධර්මයේ anu මව පුසින් දිව ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන්නේ එක් පුද්ගලයෙක් කියන තේමාව තුළ දේශනා වෙන දෙයක් නෙවෙයි. ආර්ය ධර්මය anu පංචස්කන්ධයා දීපදීම නැරීම තුළ දේශනා වෙන දෙයක්. පංචස්කන්ධයා දීපදීම නැරීම තුළ තමයි බුදුන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනා කළේ. ඒ නිසා සද්ධර්මය ශ්‍රවණය කර ගැනීමේදී අපට තේරුම් ගන්න යුතු දෙයක් වෙනවා. අපි පුද්ගල සංවරයේ පිටා සිටියේදී මෞපියන් වින්නෝ ගුරුවරින් වින්නෝ අනිත් උද්දේශකින් වහන්සේලාගෙන් අවදානු ශාස්ත්‍රණ ලබාගෙන අපි පුද්ගලයෙක් වශයෙන් තමන්ට නියමිත සීමාවේ සිටිය යුතුයි. එතනින් මෙහාට සංවරයක් ලබා ගන්නට මේක තේරුම් ගන්න වෙනවා. අපට ඔය බුදුන් වහන්සේ වදාළ මනෝසුද්ධංගමා කියන ධාතක ධර්මයෙන් පෙන්වන්නේ සිත සියල්ලට ප්‍රධාන බවයි. මේ සිත කියන එක ශික්ෂා පදවලින් බාහිර වශයෙන් මම ලබා ගන්නා වූ පාලනයක් තුළින් ඉක්මවා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බලන්න ධම්මපදයේ අරගෙන ධම්මපදයේ ගාථා ගැන හොයලා බලනවා චිත්තස්ස ධම්මතෝ සාදු චිත්තං ධම්මං සුඛාවහ නිරන්තරයෙන් පැහැදිලි කරලා තියෙනවා. සිත පිළිබඳවමයි සිත පිළිබඳවමයි. මේ සිත පිළිබඳව දේශනා කරන ධර්මයේ තමයි පංචස්කන්ධය අදීපදීන මෙරීම කියලා කියන්නේ. ඒ අපි ළඟට තිබෙන මූල ධර්මය. අපි එදිනදා කටයුතු කරද්දී පුද්ගලයෙක් වශයෙන් යම් යම් කටයුතු කරනවායි කියලා ඒවා නාමකරණයට ලක් කළාට නම් කළාට මේ මෞපියන්ට ප්‍රස්ථාන කරනවා රැකියාව කරනවා කාර්යාලයට යනවා නානවා කියලා ඒකේ ඇතුළත ක්‍රියාවලිය තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මොහොතක් පාසා ස්කන්ධ පංචකයෙන් පංචකයට බො වෙනස් වෙනවා අදෝප දෙනවා නැරෙනවායි කියන්නේ. එතකොට එතන ඒක සත් ධර්මය වෙන්නේ කොහොමද කියලා අසත් ධර්මය වන්නේ කොහොමද මේක තේරුම් ගන්න වෙනවා. ඒ අසත් ධර්මය වන්නේ අසුතත්ක ඥානයා මේ ස්කන්ධ පහ පිටදීම හැරීම කියන එක දන්නේ නැහැ. ඔබ මේ කරන කියන ක්‍රියාවලිය වීම හැම ක්‍රියාවලියක වීම ඒ තමා කරන දෙයක් වශයෙන් මම කොට ගැනීමක් කරන ලබනවා. මේ මෙතන තියෙන ගැඹුරුම රහස තමයි මෙන්න මේක හොයාගන්න බැරිද. මම කොට ගන්නවා කියන එකෙන් කියන්නේ ශරීරය මම කොට ගන්නවා කියන එකක්වත් කෙස්ලොම් මම කොට ගන්නවා කියන එකක්වත් නෙවෙයි. ඒ කරන ඕනෑම ක්‍රියාවලිය. තරහව, බය, සතුට, ශෝකය, දුක, භාවනාව, දානේ ඔය ඕනෑම කාරණාව. ඒ ඕනෑම කාරණාවකදී ඒක අල්ලගැනීමක් සිදු කරගන්නවා. බාර ගැනීමක් සිදු කරගන්නවා. මේකට ලස්සන වචනයක් තියෙනවා ගම්බද සමාජයේ අහංකාරය කියලා. අහංකාරය කියන්නේ සිංහලට ලොකු වචනයක්. නමුත් මේක බිඳිලා ඉන්නේ පාලි. එතකොට අහංකාරය කියලා කියන්නේ අහං කියන්නේ මම කාර්යය කියන්නේ කර ගැනීම. මම බවට පත් කරගන්නවා. මම බවට පත් කරගන්නේ Taman සතුව තියෙන දක්ෂකම දුර්වලකම ආදී විවිධ චේතනා. චේතනා. එදින එතකොට තමයි අපි අර සමාජය කියන්නේ ඔළුවට අරන් කියලා. කැවුලින් යනවා වගේ පේනවා ඒක. අන්න ඒ ස්වභාවය තමයි. ඉතින් එතකොට ඒක සිදු වෙන්නේ අසුතත්තුකම් ගැනීම තුළ. ඒක තමයි ආවරණයක් බවට තමා බවට පත් කරගන්නවා. එතකොට තමා බවට පත් කරගත්තාම එතන තමන් නොදන නොදන්න සිදුවීමක් සිදු වෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ වදාළ ධර්මයේ පරිබාහිර දර්ශනයක් ඔස්සේ ඔබ යන්නේ. ඒක තමයි නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ. අහංකාර වෙන පුද්ගලයා නිත්‍ය. නිත්‍ය කියන්නේ අදහස මම බවට පත් කරලා. එහෙනම් ඒක මගේ වෙනවා එතනදීම. ඒක මගේ ආත්මය වෙනවා. එතකොට මේ නිත්‍යක ආත්මකට ගන්නා වූ දෘෂ්ටියේ සමාජයේ සියතසී ආත්ම පුදුඥාන කියන සමාජයේ පිළිවෙත් පැවිදිවේ ස්කීවෝ පුරුෂෝ ගත්තෝ නුගත්ත බුද්ධිමත්තු බුද්ධමද ආදී විවිධ වශයෙන් මෙන්නද පුළුවන්. පුදුන්නම් සියතසී ආත්ම ගන්න වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් මේ මාර්ගය තමයි යන්නේ. මේක කියලා දෙන්න කෙනෙක් නැත් තනිව කෙනෙකුට තේරුම් ගන්නට බෑ. මෙන්න මෙතනයි ඔබ අමාරුවේ දාන ඔබ වෙහෙසට පත් කරන ඔබේ මානසික පීඩනයන් වැඩි කරන මූලයේ රැඳී තවදින මේ කියන එක ධර්මදේශකින් මහන්සියලා ධර්මදේශනා කරලා ඔබට කියලා දෙයි. ඒ කියලා දෙන කාරණිය තේරුම් ගන්න එකට තමයි මෙතන මේ සද්ධර්මස්සෝණී කියලා කියන්නේ. මේ සද්ධර්මස්සෝණී කියන එක පැහැදිලි කීතර මාත්‍රකාවක් ඔස්සේ පැහැදිලි කරන්න ඕන කාරණාව. නමුත් අපිට ලැබී තියෙන කාලයට අනුව අපි එහෙම පැහැදිලි කරන්නේ නැහැ. මතක් කරගන්න. එතකොට එහෙන් පැහැදිලි කරන්නේ විහිෝ පැවිදි ස්ථිරෝ පුරුෂ නිරන්තරයෙන්ම වර්තමානයේ ඇසින් කනින් නාසින් ගන්නා වූ අරමුණක් සමග කටයුතු කරනවා. මේ ලෝකේ ජීවත් වෙනකොට ඇසින් කනින් නාසින් දිවෙන් කයින් සාසිතින් අරමුණු ගැනීම හැර වෙන දෙයක් කරන්නේ ගැඹුරින් හිතර ගලුවොත්. අපි ඒකට මම යමක් කරනවා කියන වචනේ දුවට ඇත්තටම සිදුවෙන සිද්ධිය ඒක. එතකොට ඒ සිද්ධියේදී ඒක උදුම් කියන වස්තමේදී බාර ගැනීමක් සිදු වෙනවා. මේ බාර ගැනීමේදී එතන මම බවට පත් වෙනවා. ඒක අපක් කියලා ඉන්න ඕන නෑ අපි වචනේ. ඒ මගේ බවට පත් වෙනවා ඒ නිසා. ඒ මගේ ආත්මේ බවට පත් වෙනවා. දැන් මගේ ආත්මය මේ ජීවිතේ නෙමෙයි. තරහව, බය, ශෝකය සතුට, උගස්කම, ධනවත්කම, සඳුන් පැලඳුම් ආදි තමන් ගන්න ඕනේ හැම දෙයක් තමයි එතන ආත්ම වෙන්නේ. මේකට මේ තේරුම් ගන්න බැරිලා තියෙන සමාජයක ආත්මයක් නැහැ කියලා වෙන වචනයක් කතා කරනවා සමාජයේ. ජීවිතයක් නැහැ කියලා නැත්නම් මරණයෙන්ම ආත්මයක් නැහැ කියලා නැත්නම් ජීවිතය ආත්මයක් කතා කරනවා. බුදුන් වහන්සේ කිසිසේත් එහෙම වදාරන්නේ නැහැ. උන්වහන්සේ වදාරන්නේ පංචස්කන්ධය. මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගැනීම පංචපාදානස්කන්ධය. පංචස්කන්ධය කියන්නේ මොකකින් ඇති වෙන නැති වෙන දෙයක්. එහෙනම් ඒ ආත්මකට ගැනීමත් ඒ මොහොතේ ආත්ම දෘෂ්ටි කියන්නේ ඒකට අපි ඒකයි. ආත්මකට ගන්න බෑ ඇති වෙනවා නැති වෙනවා නමුත් අපි දෘෂ්ටි තියෙන බැනවා ආත්ම දෘෂ්ටි කියලා කියනවා. ඒකට බුදුන් වහන්සේ වදාළ විවිධ සූත්‍ර දේශනා කරන් දැල්වම අපට පැහැදිලි වෙනවා මොනවාද අනිත්‍ය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්තන්ධ පංචකය තමයි අනිත්‍ය කියලා කියනවා. සූත්‍ර දේශනා විශාල සංඛ්‍යාවක පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේ කාරණාව. නමුත් ඒකමයි පුතුන් ජන සමාජය අනිත්‍යත්වයට ගෙන තිබෙන්නේ සහ ගණනින් සිටින්නේ. ඒ කියන්නේ මම කොට මගේ කොට මගේ ආත්මය කොට. එතකොට ඔබට නිවිහෝ පැවිදිව කිසිකෝ පුරුෂ වෙඳගෙන මේ මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගන්නා වූ මුලාව තේරුම් ගන්නට බැරි නම් ඔබට කිසි විටක් මෙලොව වශයෙන් ඔබේ චිත්ත සංතානගත දුකෙන් මිදෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක දරු කාලේ ලදරු කාලේ ඉඳලා මහලු කාලේ දක්වා ක්‍රමෙන් කෙනෙක් පරිහානියට පත් වෙනවා කියන්නේ අන්න ඒකයි. අර වගේ අල්ලා ගන්නා ස්වභාවයන් එන්න වැඩි වෙන්න ඔහුගේ පිට ඇතුළේ තියෙන වියවුල් වැඩි වෙනවා. අර ලදරු ආංශිකත්වයේ තියෙන ප්‍රියංකර බව, ගැටලු සස්ත රහිත බව එන්න ඔබ නැති කරගන්නවා. මෙන්න මේ தත්ත්වයේ තේරුම් ගත්ත පුද්ගලයෙකුට එතනින් එහාට මේ පරිහානියට යන මඟ, තවදුරටත් ගැටලු රඳවා වැඩි කර ගන්නා මඟෙන් අතම වෙන්න පුළුවන්. Tamanta වගකීම් තියෙනවා නම් ටික වේ ටික දවසක් ටික කාලයක් සමහරේ වගකීම් එක්කලා මේ ගැටලු වලට හේතු වෙන මූලයන් ශේකර ගැනීම ප්‍රමාද වෙන්නත් පුළුවන්. නමුත් අර පරිහානිය වළකිනවානේ. ඊට පස්සේ යම් Tamanta යම් යම් විදිහට ලැබෙන තරමට ඊට පස්සේ අර ගැටලු මාසෙන් එකතු කරන දෙන කාරණා ටික ඉවත් කිරීමේ මගේ වෙන්නට පුළුවන්. කිසි විදිහකට කතා කරන්න පිළිවෙල එකක් සමාගම පැහැදිලි කරන්නේ නැහැ. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය කියන එකෙන් පෙන්වන්නේ දෙයක වශයෙන්ම සත්‍ය නිරන්තරයෙන් උපදිනවා මැරෙනවා. ඒ නිරන්තරයෙන් උපදින්න මැරෙන්න උදව් වෙන්නේ ඇසින් කණින් නාසයෙන් දියෙන් ගන්නව අරමුණ. ඒ අරමුණ විශ්ලේෂණය කරන ලබන්නේ රූප වේදනා සඤ්ඤා සංකාර විඥාන කියන පහෙන්. ඒ පහම තමයි නිරන්තරයෙන් නැති වෙන්නේ. නමුත් ඒ අල්ලා ගන්නේ නම් ඒ රූප උපාදානය, වේදනා උපාදානය, සඤ්ඤා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය දෙකක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. අන්න දැන් අපි එකතු කරගන්නවා බුදුන් වහන්සේ වදාළ දුක්ඛ කියන විග්‍රහයේ අන්තිම වචනය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සාරාංශ කරලා කියනවා නම් එතෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය තුළමයි දුක්ඛය පවතින්නේ. උපාදානයක් නැත්නම් එතන තවත් වෙනකට පැහැදිලි කරනවා උපාදානයේ බයං විස්වා ජාති මරණ සංඛයයි. අනුපාදායි මුක්ඡන්ති ජාති මරණ සංඛයයි කියලා. ඒ උපදීම සහ මරණය දෙකම උපාදානයේ දියක් වශයෙන් දකින්න උපාදානයක් නැත්නම් ජාති මරණ නැහැ කියන්නේ. එනම් උපාදානය වෙන්නේ කෙසේද කියන එක කියලා දෙන එක. සද්ධර්ම දේශනය ඒ තේරුම් ගන්න එක සද්ධර්මස්තවයි. එතකොට ඒ කාරණාව පැහැදිලි කරන්න පුදුවන් පුද්ගලයකේ ඇසුර ලබා ඒ ඔබේ කටපාඩම නොව ඔබේ දැකීම බවට පත් කරගන්න ඔබට යම් කල් ගැනීමක් අවශ්‍ය වෙනවා. වැටහෙන තුරු බණ අහන්න ඕන කියන්නේ අන්න ඒකයි. ඒ තේරුම් ගත්තම තමයි ඒ තේරුම් ගන්න පුළුවන් කාරණාව ලබා දෙන්න පුළුවන් පුද්ගලයකේ ඇසුර තුළ තමයි මේ කියන සද්ධර්මස්සෝනේ සම්පූර්ණයි. නැත්තම් අපායෙන් ගලවන මොහොතියදීම අපායන් නැතුව පින් කරන්න තියෙන මොහොතියදීම හෝ මෞත්‍යයන්ට සැලකන්න තියෙන හෝ ප්‍රමදානයක් කරන්න තියදීම හෝ නෙවෙයි. ඒක සාමාන්‍යයෙන් එහෙම දේවල් නොකරන අයට කොහොමද කරන්න තියලා කියලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ යම් කිසි පුද්ගලයෙක් රහසිගතව අද්‍රව්‍ය වෙනවා මාවිල් රාචාර සාගත ජීවිතයක් ගත කරනවා. ඔබට සමාජීය සත්පුරුෂයෙක් විසින් දැනෙන්නේ මේ දේවල් කරන්න කියලා ඔබට ඉහිගම් කරන්නත් පුළුවන් මක් කියලා. එතකොට එතන කෙලියෙන් ගත්තාම අපිට පේනවා සත්පුරුෂ ධර්මය. නමුත් ඇදලකින් පවතින දෝෂ ධර්මය. එහෙම දිස්ත්‍ව චරිතරංගණයක් නෙමෙයි මේ සත්පුරුෂ භාවය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේට ලස්සන වචනයක් තියෙනවානේ. තථාවාදී තථාකාරී තථාවාදී අසාකාරී කියලා. එමක් කළා නම් මේ දේ කිව්වා. ඒකයි සද්ධර්මයේ තේරුම් ගත්තා නම් ඒ කෙනාගේ ස්වභාවය ඔහු ඇතුළතින් ඒකට හිතන්න උත්සාහ කරනවා. හිතනවා ඉවර නැත්නම් සුළුසුළු අඩුපාඩු පේන්න පුළුවන්. නමුත් ඔහු අවංකවම උත්සාහ කරන්නේ අවංක භාවයේද මොහොන දෙන්න නැත්නම් ඒ තමා බවට පත් කරගත තමා බව කියලා අල්ලගන්න දෙන්නේ අවංක භාවයෙන්ම ජීවත් වෙන්න. ඒ විදිහට ඔහුට සමාජයට කියාදී ඔවුන් දුකින් ගලවන හැරෙන විට තමන්ගේ සංස්කාරව තමන්ගේ ගොඩ තමන්ගේ ධනය විනාශ කර ගැනීම ආදී පෞද්ගලික සංකල්ප තියෙන්නේ. තේරුම් ගන්න වෙනවා. අනේ ඉබඳු තත්ත්වයකදී ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන කරුණක් තියෙනවා. ඒකමයි පෙර ධර්ම දේශනාවල පැහැදිලි කර පරිදි නිරන්තරයෙන් අපි අරමුණක් සමග ජීවත් වෙනවා. මේ අරමුණ අල්ලා ගත්තත් නැතත් ඇති වී නැති වෙනවා. අල්ලා ගත්තොත් මොකද වෙන්නේ? අල්ලා ගත්තොත් යලි උපදින්නට හේතුවක් ඉතුරු වී නැති වෙනවා. අන්න ඒකට තමයි අවිද්‍යාසත්‍ය සංඛාරා කියන්නේ. යලි උපදින්නට හේතුවක් ඉතිරි වෙ නැති වුණත් ඒ යලි උපදිනවා. සුද්ධලේ කලබලනේ මම මේ කතා කරන්නේ. පුනර්භව කියන්නේ අන්නේ ඒකයි. අවකාශකල හේතුවක් මගින් යලි සංඛාර වේ යන ස්කන්ධ හට ගැනීම සිදු වෙනවා. නිරන්තරයෙන් මේ අතීතය ලැබූ හේතු මුල් කොටගෙන නැවත නැවත අපි ළඟ මේ පුනර්භව නැවත වීම කියන එක සිද්ධවෙනවා. ඒක අපිට දැන් තේරුම් ගන්න පුළුවන් ජීවිත අවසානය කොහොමද වෙන්නේ කියලා හොයාගන්න බැරි නිසා සමහරවිට ගැටලුවක් වෙනවා. නැවතර අවකාශකල හේතු කියන කාරණා. ඒවා Tamanthai ජීතාන්ගේ තෞද්දලකත්වයක්. ඒක පේන්න නැහැ. දැන් වීඇටේක අපිට වීඇටේ පේන වෙනවම ප්‍රවගන ශක්තිය පේන්නේ නැහැ. නමුත් අවශ්‍ය සාධකයක තුනම එකල වෙනවා. අන්න ඒ වගේ මේ සංඛාර කියන කොටස. කියන්නේ මාර්ගයට විදිහට පැහැදිලි කරනවා මනමින් මේ පිටත. අනාගත තල උපදින දේවල් වලට තමයි සංඛාර කියන්නේ. මේ බුදු සත්‍යයක් යටතේදී අපිට මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙනකොට. මේ අවකාශ කරන හේතු නිසායි අපෝ මේ සසරට හිර වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක තමයි. එතකොට එහෙම කරන එක කියන්නේ සත්පුරුෂ ක්‍රියාවලියක්. එහෙම හේතු ඉතුරු නොවෙන්නට කටයුතු කරන්න කොහොමද? දැන් ඔය පුනර්භව කියන එක තවත් දවසක මා වෙනත් මේ ධර්මදේශනා මාතෘකාවකට පැහැදිලි කරන්නම්. මේක පුද්ගලයේ පුනර්භවය නෙමෙයි ස්කන්ධයන්ගේ පුනර්භවයයි. ස්කන්ධයන්ගේ පුනර්භවය තමයි නැති කරන්න ඕන. ඒකට පුද්ගලයාගේ පුනර්භවයක් නැති වෙනවා කියන එක ඉදිරියේදී පැහැදිලි කරන්න අපි කල්පනා කරනවා. ඒ නිසා මේක තේරුම් ගන්න පුළුවන් වෙනකොට තමා හිර වෙන්නේ. තමා විසින් එකතු කරගන්න ආකාරණා ටිකක් නිසා බව. ඒ නිසායි තමන්ට දුක් හටගන්නේ කියන එක ඔබට අහන්න හම් වෙනවා. එතකොට ඒ හේතු යලි තවදුරටත් එකතු නොවෙන්නට ඒ ගොඩ විශාල නොවෙන්නට කටයුතු කරන්නේ කෙසේද? ඒ වගේම එකතු වුණ හේතු ඉවත් කරන්න එකසේ කියන මේ කාරණාව පිළිබඳ ඔබේ අවධානය යොමු වෙනට වෙනවා. ඊට තමයි සද්ධර්ම ශ්‍රවණයෙන් පස්සේ මේ දේ කරන්න පුළුවන් කියලා කියන්නේ. ඔය සමහර අය මේ සද්ධර්මයක් මොකවත් අවබෝධයක් නැතුව ස්කන්ධ පංචකයේ පිළිබඳ වැණීමක් නැතුව භාවනා කරන්න වාරි එන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මෙහෙමයි. බුදුහාමුදුරුවෝ නෙමෙයි මහා පොටිතහාමුදුරුවෝ කරුත් හාමුදුරුවෝ නම උනහා. සුතවතාපෝකනාස්ම කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතම් සරුත්ථාමුදුරේ උත්තරේකුත් වෙන ලස්සනට මේක තාලි එහෙන්නම් පරිවර්තනය කරන්න තු සරල සිංහලට නගලා පෙන්නන්නම් මහා කොටි ධම්මුරු වහන්නේ බණ ඇහුවනම් මොකද කරන්න ඕන සරුත්ථාමුරු උත්තර දෙන්නේ බණ ඇහුවනම් භාවනා කරන්න ඕන බලන්න මේ පුත්‍ර ලස්සනද කියලා. මේ මේ කාරණේ පිළිපදිනවා. සත්පුරුෂේ කමු වී සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නැතිව කොහොමද භාවනා කරන්නේ? පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඉන්න මේක දාසියා දෙන්නම්. ඔබට ආනාපාන සතිය හෝ නැත්නම් ඉරියාපතනයක් හෝ වෙනත් අරමුණක් අරගෙන බුදු ගුණයක් වරගෙන මහන්සි වෙලා ඔබේ සිත ඒ අරමුණ දක්වා මාස ගණනක් මහන්සි වෙලා නවත්ත ගන්න පුළුවන්. ප්‍රාප්තය භාගයක් විතර කරලා දක්වා ඉන්න පුළුවන් තැනක සමාධි කියන්නේ අරමුණට එකඟ වීම කියන එක නේ. නමුත් එතනින් එහාට යන්න මාර්ගයක් ඔබට නැහැ බණ අසලා නැත්නම්. ඔබ එතනින් ඉන්නේ. තව තව එහෙම යෙදුණු තව ටික ටික වැඩි වෙවි නැත්නම් ටික දවසක් ගියොත් වෙදෙන්නේ නැතුව අතහැරලා යාවි. අනේකයි අපි කතා කරන්නේ බොහෝ දෙනා මේ අරමුණු නවත්තගෙන ඉන්න එකට මහන්සි වෙනවා. හරි අරමුණ හුරු කිරීම තුන එහෙම එක තැනක නවත්ත ගන්න පුළුවන් ඒ කාරණා. නමුත් ඒ අරමුණ තියනා නෙමෙයි ඒ අරමුණ නිරන්තරයෙන් නැවත නැවත ඇතිවෙමින් නැති වෙනවා. ඒකම තියෙන නිසා අපට සමාධිය වගේ පේනවා. එමෙත් මේ සිත තියෙන එක නතර වෙලා පැල නම් තියෙන එකක් නෑ මොකද මේ මොකද මේ සිදු වෙනවා. නමුත් එතනින් එහාට යන්නම අවතක් නෑ ඒක. මොකද ඒක සාමාන්‍ය දෙයක්. ඔය තමයි මට පේන විදිහට ධර්මයේ තේරුම් අරගෙන සැබෑ භාවනාවට යොමු වෙන්න සුදුසු පළවෙනි සුදුසුකම විතරයි ඒක තියෙන්නේ. එහෙම සම්සුන් පිටක් කෙනෙක් දිනු කරන් තියෙනවා. ඒ නිසා යලි යලිත් මා මතක් කරන්නේ. ධර්මයේ කියන කොටස වටහා ගැනීමෙන් තොරව ඒබඳු සරල භාවනාවකින් తాවකාලිකව සම්සුන් කරගන්න පුළුවන්. නමුත් gedara di aapame bhavanawane. ගැටලුවක් aapame bhavanawane. අරසඬවි තිබෙන හේතු යලි මතුවෙමින් ඔබ ලෝභ දේශ මොහයෙන් උම්මන්තකෙක් බවට පත් කරනවා. එතකොට ඔබට රැකියාව කිරීම, වතුර ගැනීම, වාහන පදවීම වගේ වෙනත් වැඩ භාවනාව කියලා කියන්නේ. අර වැඩ කරනකොට භාවනාව නෑ, භාවනාව තවත් වෙනවා. නමුත් භාවනාව කියන තවත් එකක් නෙමෙයි. සියලු වැඩ සමග එකට යන. අන්නයි කිසිවෙත් නොදකින තමා සූක්ෂම බලා සිටින. තමා කරන ක්‍රියාදෙස සූක්ෂම බලා සිටින දැක්මක් විතරයි. එතකොට වෙනත් වැඩක් නෙමෙයි. නිින්ද හැරෙන විට සියලු වැඩ සමග එකට යන. තමා වැරදි කරන්න හදන විට ඒ මුදවා ගැනීමට ගුරුවරයෙක් යහමඟ දරුවන් ගන්න හදන වාසේ. අපාගත වෙන්න හදන කෙනෙක් වළක්වා ගන්න උත්සාහ තමා වගේ දුකට පත් වෙන්න කෙනෙක් කලින් තමා වළක්වා ගැනීම සඳහා තමා තුළ සැඟවී සිටින දැක්මක් නුවණක්. මේ පිළිබඳව අපි ඉදිරියේ කතා කරනවා තාක්ෂණ. එනං අපි සද්ධර්මස්සෝණී කියන එකෙන් මෙන්න මේකයි පෙරවන් ගන්න ඕන. මොහොතින් මොහොත අපි ස්කන්ධ පහෙන් පහට උපදිනා නැතිනෝ. අපි සංවර වෙන්න ඕන ආර්ය සත්‍යේ නම් ස්කන්ධ පහෙන් පහට. පුද්ගලෙක් වශයෙන් සංවර වෙලා ඉඳ කරන්න බෑ. ඒකේ ස්කන්ධයන් පංචකයන් හිදී මොහොතින් මොහොත ඇති වෙන ආරම්මණයන් හිදී එතන එතන මම මගේ මගේ කොට ගනිමින් සමාජයට ඇලෙනවද? සමාජය අවුලටපත් කරනවද? එසේ නොගන්නට ඒ මොහොතේම ඒවා ඇති වෙන නැති වෙන බව නුවණින් දකින්න. අල්ලා ගන්න නැත්නම් ඇති වෙන දේ ඉතුරු වෙන්නේ නැති වෙන බව නුවණින් දකින්න තැනට කරුණ තේරුම් ගන්නවා නම් ඔන්න ඔය ටික දවසකින් නෙවෙයි දෙකකින් නෙවෙයි මාස 6කින්වත් කමක් නැහැ. තේරුම් ගැනීමට කියනවා සද්ධර්ම සද්ධර්ම ශ්‍රවණය කියලා. තේරුම් කර දීමට කියනවා සද්ධර්ම දේශනා කිරීම කියලා. දැන් අන්න දැන් මහා පොට්ටිත හාමුදුරුව අහපු ප්‍රශ්න හරි යන්නේ ඔතෙන්. බණ ඇහුවා. දැන් මොකද කරන්නේ? ඉමේ පංච පාදානස්තම්භේ අනිච්චිත දුක්ඛත අනත්තුත වෙන සෝනාති කරොන්ති. එහෙනම් මේ පංච පාදානස්තම්භේ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් උරින් බලන්න. දැන් අපි මෙතන කතා කරන තුන්වෙනි කාරණේ යෝනිසෝ මනසිකාරෝ. මොකද මනසිකාරය කියන්නේ? ඒකයි යෝනිසෝ කියලා වෙනම කැලලක් එකතු කරන්නේ. ඒකයි අයෝනිසෝ කියලා වෙනම කැලලක් එකතු කරන්නේ. මේ තුන අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මනසිකාරයේ කියන වචනෙන් පෙන්වන්නේ අපට යමක් සිහිපත් කරලා දෙන එක. අපි යමක් මතක තියාගත්තා නම් ඊළඟ සැරේ දකින්නකොට ඒ මතකය අස්සෙන් අපට සිහි කරලා දෙනවා. මේ සිහි කරලා දීමේදී අපිට සංස්කාර උදව් කරගෙන නම් අපි මේක දකින්නේ. එතකොට අපි පරිවර්තනය කරගන්නේ අපට ඕන විදිහට. අපි පුද්ගලයන් අතර අමනාපයක් තියෙනවා නම්, ඒකල දුර්වලකමක් දකිනවා නම්, ද්වේෂයක් තියෙනවා නම්, ඒ දකින පුද්ගලයා වෙනකොට අපි දකින්නේ අපේ හිතේ අර සබාගත් අදුපාදුවක් සමග කිසියම් ආකාරයක වපරැසකින් හැදකින්. එතකොට අපිට මනිසත් බලන්න, මනිසත් බලන්න පුළුවන් කමක් නැහැ. සුභවාදීව බලන්න පුළුවන් කමක් නැහැ. නිදහසේ බලන්න පුළුවන් කමක් නැහැ. අපි එතකොට අපි ළඟ තියෙන පෙරණි දුර්මසේ මුල් කොටගෙන බලනවා. එතකොට එතන අපි නොදැනම එක් පුද්ගලයා පිළිබඳව අප්‍රසාදයක්, අමනාපයක්, ගැටුමක් ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා. මෙන්න මේ මම මුල් කොටගෙන බලන ක්‍රියාවලියට කියනවා අයෝනිසෝ මානසිකාරය කියලා. අයෝනිසෝ මානසිකාරය. එතකොට මේ පුහුදුන් කියන ඕනෑම බුද්ධලේකට මේ සිගතේන අරමුණ පිළිබඳ දැක්මක් නැහැ. එතකොට ඔහු දකින්නේ තමන්ගේ අරණ මතක ගබඩාවෙන් ගත්ත අතීතයක්. උදාහරණයක් මම පැහැදිලි කරන්නම් මෙහෙම. යමෙක් ගමේ ගම්යම් සොරකම් කරමින් ඉඳලා සුළුසුළු ඒකට දෝෂල දර්ශනයේ ක්ලප් වීම නිසා හෝ වැරදි තේරුම් යාම නිසා හෝ ගම අතර යනවා. ගම අතර ගොස් ඉත යහපත් විශේෂ මහන්සියලා ජීවත් වෙලා අවුරුදු 10කින් 15කින් පස්සේ ධනවතෙක් බවට පත් වෙලා අර චරිතයෙන් සම්පූර්ණ මිදලා සුචරිතවාදී නිමිත්තක සුගම කියනවා. ගමේ ඉන්න පැරණි ඔබට ඔබ තේන්නේ කොහොමද? ගොඩිය බලලා කියන්නේ නැද්ද? අද ඔය කාරකින් පැදිරෝකින් ආවට ඉස්සරවට ඇමිලි තොරෙන් කපුවහලා ඉස්සර නම් මෙහෙමයි කියලා අර පැරණි මානසිකත්වයෙන් බලන්නේ නැද්ද ගොඩිය? එනේ බුදුන් මනසට මෙන්න මේ විදිහට වර්තමානයේ දකින්න ඉඩ දෙන්නේ තමා ළඟ හදා තිබෙන අතීත දුර්වල සම්පිත තමයි සෙන්ද ගිරම්පේ. ඒක ඔබට තේරෙන්නේ ළමුගේ බුද්ධලේ සතියකින් හමාරකින් පැත්තේ නැතුනම ਉਹ රෝගී වෙලාවක සම වේලා හිටියනම් ඔබ දස්ස ගමන් කියනවා කෙට්ටුයි කියලා. ඔබට දැනෙන්න පුද්දලා කෙට්ටු කියන්න පුළුවන් කොහොමද? අතීතයට සාපේක්ෂව නේද? අතීතයේ රූපේලා තරබාරුයි ඒ රූපේ විස බලන්නේ නේද දැන් ඔබ තක්සේරු කරන්න කෙට්ටුයි කියලා. ඔබට දැන් දකින්න නම් යම් පුද්දලේ ඒ ඉන්න ස්වභාවය අරනහම ඒක සාපේක්ෂව කියන්න බැ අතීතයට. කෙට්ටුද මහත්ව කියලා ඒ දැන් ඉන්න ස්වභාවය. ඒ උදාහරණයක් විතරනම් එතන ගත්තී. මෙන්න මේ විදිහට අපට වර්තමානයේ දකින්න ඉඩ දෙන්නේ නැත්තේ අප විසින් ඇති කරගත්තා වූ අතීත මත දුර්මත වැරදි ප්‍රත්‍යක්ෂ. මේ වැරදි ප්‍රත්‍යක්ෂ නෙමෙයි. අප ලෑස්තියෙන් නැත්තර ඇහැට කනට නාසයට ගැටෙනකොට අපේ සිත ඇතුළෙන් නියකිත වීලා ඉවරයි. දැන් අපි ඉන්නේ එක්ක ලෝභයෙන් මොහෙන් එක්ක දුසෙන් මොහෙන්. අපි හසු වෙන්නේ නෑ. දැන් මේකට කියනවාද යෝනිසෝමනසිකාරය කියලා. ලෝභ මොහයක පිරෙනවා නම් ද්වේෂ මොහයක පිරෙනවා යම් අරමුණකට එතන තියෙන මානසිකාරයට කියනවා ආයෝනිසෝමනසිකාරය කියලා. ඒ නිසා ධර්මයේ තේරුම් ගත්තේ නැති කිසිම පුද්ගලයෙක් දව බුදුජානන් වහන්සේ වදාළ යෝනිසෝමනසිකාරය නෑ කියන එක තමයි මගේ නම් වැටහීම නිදමනේ. ඔබට ලස්සන තව කරුණක් පැහැදිලි කරලා තියෙනවා මෙහි බුදුහාමුදුරුවෝ. ඔය අයෝනිසෝ කියලා සූත්‍රයක් එහෙම තියෙනවා. මේක පැහැදිලි කරන්නේ අයෝනිසෝ කියලා මෙන්න මේ වට. ඔබට එතකොට තේරෙවි. අපිට යම් කිසි දෙයක් දැක්කහම කාම සංකල්පයක් උපදිනවාද? ඒකේ කියලා ඇලෙන සංකල්පයක්. එහෙනම් එතන ඇලීම සම්බන්ධ මුලාව තියෙනවා. තවත් කර්මයක් දැක්කහම ඔබට ගැටෙන සංකල්පයක් උපදිනවා. එතකොට එතන තියෙනවා ගැටීම සමුලාව. මේකට පැහැදිලි කරන්නේ කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංස සංකප්ප කියලා. ඇලෙන ස්වභාවය, තරහෙන ස්වභාවය, හිංසා කරන ස්වභාවය. එතකොට මේවට අපි කියනවා කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියලා. විතරක කියලා කියන්නේ සිත වෙන හැඟීම්. කාම විතරකයක් කාවම ඒකෙන් තාටට පැහැදිලි කරලා දෙලා ඉන්නවා. බුදු පියාණන් වහන්සේ වදාළ සම්නම් සූත්‍ර දේශනාවල පෙන්නනවා යත්ත කම්ම නිපාතිනෝ කියලා. හරි ගැඹුරු කරුණක්. යම් කිසි පුද්ගලයේ යම් කාම ඇල්මක් ඇඳීමක් කරෙහි ආබාධිත වුණොත් නැත්තම් සැලුණොත් මොකද වෙන්නේ? ඔහුට එතනින් එහාට හරි වැරදි නීතිය තමන්ට සිදුවන දඬුවම් අපහසුකමක් තේරෙන්නේ. ඒ ඉටු කර ගැනීම සඳහාම ඔහු සියලු සැලසුම් කරන ලබනවා. එතකොට අන්න කාම විතරයි. තරහක් ආපුහමත් එහෙමයි. තරහින් ජය ගන්න අනිත් පුද්ගලයාට සිදුවීම සඳහාම කරුණු කරන ලබනවා. ඒකෝ හිංසා කිරීම අදහස් එතන. හිංසා සිතන්ත. ඒකෝ හේගෙන් සිදුවීම සඳහාතාවල උරට. එතකොට මේ ත්‍රිවිධ විතර්ක මිනිස් සමාජය ඕනෙ කෙනෙකුට උපදිනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. ඒවා ක්‍රියාත්මක කරන්න නම් ඔබ යන්නේ සමාජය හරහා ඔබ තියෙන ඔයාලම තියෙන මානසික මානසිකාරයේ අයෝනිසෝයි. මේ නිසා අයෝනිසෝ සූත්‍රවල පැහැදිලි කරනවා තමන්ට කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, හිංසා විතර්කයක් කියන තුන හොයින් එකක් ආවම ඒ මමත්වයෙන් ශූන්‍ය බව දැකලා ඒ සංසුන් කරගන්න තරම් හැකියාවක් නැත්නම් වික්ෂුන් අංශේලාට මිනිසුන්ගෙන් තොර වනසින සමස්කරා යන්ත ඉතයි කියලා අන්සුත්‍ර දෙන්නලා කියන්නේ. මොකද ඔහු ඒවට අහු වෙනවා. ඔහුට කියලා දෙන්න කෙනෙක් නැහැ. නමුත් තේරුම් අරගෙන යන්න පුළුවන් නම් අන්න ඒක තමයි. දැන් එහෙමනම් ආරම්මණය මම කොට මගේ කොට මගේ ආත්මකට අරගෙන ජයග්‍රහණය ලබන්ට සැලසුම් කිරීම කිසිවිටත් යෝනිසෝ මානසිකාරය නොවේ. එතන තියෙන මානසිකාර්ය යලිත් මම මගේ සහ මගේ ආත්ම. ඒකට අපි කියන්නේ අයෝනිසෝ මානසිකාර්ය. එහෙනම් මේ යෝනිසෝ මානසිකාර්ය වන්නේ කොහොමද? අපි ඒකට වචනයක් හදනවා නුවණින් මෙනෙහි කිරීම. අර අයෝනිසෝ මානසිකාර්යයට අපි කියනවා නුනුවණින් මෙනෙහි කිරීම. නුනුවණින් කියවත් අනුවණකමින්. මම මගේ ආත්මය කොටගෙන යම් මෙනෙහි කිරීමක් කරයි ඒක අයෝනිසෝ මානසිකාර්යයි. නුවණින් මෙනෙහි කිරීම කියන එක වචනයක් විතරයි. තේරුම් ගන්න ඕන කාරණාව මම කොට මගේ කොට මගේ ආත්මය කොට නොගන්නට මේ මානසිකාරයන් කාම හෝ ව්‍යාපාද හෝ හිංසා. එහෙම කළොත් ඒවා ක්‍රියාවට නැගෙනවා. ක්‍රියාවට නැගුත් ඉතන ආයෝනිසෝ මානසිකාරය තියෙන්නේ. ඒක එතන සංසිඳව ගන්නට. කාමය ඉටු කර ගැනීමට සඳහා තවත් කෙනෙකුට වදයක් නොදී ඒක සංසිඳව ගන්න. ව්‍යාපාදයේ ක්‍රියාවට නගා සමාජ අවුලක් ඇති නොකර තමන්ගේ සිත්තුල ව්‍යාපාදයේ පිටට නොදී සංසිඳව ගන්නට. හිංසා කිරීමේ ඕනෑකමේදී අවියක් හෝ මොහුරක් හෝ වචනයක් කඩුව වශයෙන් භාවිත නොකර එය තමන්ගේ සිතින් බැහැර කර ගන්නට. පුළුවන් වෙන්නේ කොහොමද? කොහොමද? පුළුවන් වෙන්නේ ඒවා අල්ලා ගන්න නැත්නම් හිත තුළ ඉබේ ඇති වී නැති වෙනවා කියන දැක්ම තුළයි. අල්ලා ගන්න නැත්නම් ඉබේ හිත තුළ ඇති වී නැති වෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ වදාරන ලස්සන කාරණාවක් තියෙනවා ඒ අංගුත්තර නිසා ඒක දෙන පාපේ. නාහං වික්කේ අඤ්ඤං ඒත ධම්මංති සමුප්පස්සාමි යේන අනුත්තන්නං වා අකුසල ධම්මා පජ්ජಂತಿ උප්පන්නං වා අකුසල ධම්මා පරිහායಂತಿ නො අනුත්පජ්ජಂತಿ. මහණේ මම මගේ සර්වඥා ඥාණයෙන්වත් දැක්කේ නැහැ නූපන් අකුසල් නූපදවන සහ උපන්න කුසල් දුරු කරන ධර්මතාවයක් යත ඉදං යෝනිසෝ මානසිකාරෝ. ඒ උද්වචනයක් මා පෙන්නන්නේ යෝනිසෝ මානසිකාරයේ තියෙන සිතින් මොකද කරනවා කියලා පෙන්නන්නේ. නූපන් අකුසල් උපදවන්නේ උපන්න කුසල් දුරු කරනවා. එහෙනම් අපේ හිතේ තියෙන කුණුබරට කුණු ආයතක කරන්නේ තියෙන කුණු අයින් කරනවා. තමා ප්‍රසාදයන්ට ගෝචර රූප ගැනීමේදී අරමුණු අල්ලා ගැනීම තුළ ලෝභ දේශ මොහ වශයෙන් අකුසල මොල තුනක් යටතේ තමා තුළ කුණු කන්දල් ගොඩක් රැස් කරගත් බව. තවදුරටත් එකේ බලන්නේ නම් ජීවිත අවසානය දක්වා මේ කුණු ගොඩ වැඩි වීම තුළින් ඔබ තවදුරටත් දුකටපත් වෙන බව තේරුම් ගත්ත පුද්ගලයාට තමයි මේ කුණු ගොඩ වැඩි කරගන්න ඕනකමක් නැති. තියෙන කුණු අයින් කරගන්න ඕනකමක් තියෙන්නේ. එනිසා තේරුම් ගන්න කෙනෙකුට කිව්වට පව කරන්න හොඳ නැහැ කියලා. කෙනෙකුට සියලු අකුසල් සිතු අයින් කරලා දාන්න කියලා. එහෙම වචනෙන් කෙනෙකුට කියන්න පුළුවන් නමුත් ඒක කෙරෙන්නේ නැහැ එහෙම. ඒව තනියම කරන්න පුළුවන් නම් බුදු පියාණන් වහන්සේ කෙනෙක් වගේසහා උන්වහන්සේගේ අවවාදන ශාසනාව උනේ. ඒක නෙමෙයි විශේෂක් වෙන්නේ. බුදුරු තමයි මේ රහස හොයාගත්තේ. භවංගේ නම් වූ නැත්තම් තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය බව කියලා කතා කරන මේ තමන්ගේ තමන්ට යලි අනාගතය හට ගැනීමට තමන්ට දුක්කට ගැනීමට හේතු තමන් විසින් අවකාශ කරගන්නා තැන ඒ අවකාශ වෙන්නේ මේ පිසුකාත්ම කොට ගැනීම නිසාය. තවදුරටත් එකේ ගන්නේ නම් කැටේට සල්ලි දාන කොට කැටේ එන්න පිළිනවා වගේ මේ ලෝභ දේශ මොහොලයන් වැඩින බව. තවදුරටත් එකේ ඉතුරු කරන්නේ නැත්නම් වැරෙන ලෝභ වල අතර වී ආපහු සිහියෙන් බලන්නේ නම් ඒ ලෝභ ඒ දේශ මොහොතේට පටන් ගන්න බව බුදුවරු කියා ගන්නවා. ප්‍රයදන මෙහෙම කරන්න කියලා දෙනවා. ඒක තමයි අර අංගුත්තර නිකායේ තියෙන පාඩම අපුරා දැක්වේ. යෝනිසෝ මානසිකාරයේ තරම් නූපන්න කුසල් නූපදවන සහ උපන්න කුසල් දුරු කරන ධමයක් මාදුතුවේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දාරනවා. එහෙනම් කෙනෙකුට යෝනිසෝ මානසිකාරය ආරම්භ වෙන්න සද්ධර්මයේ වැටහිය යුතුමයි. තේරුම් ගන්න. ඉන්නා යෝනිසෝ මානසිකාරයක් නැහැ. වචනින් නම් කියයි. යෝනිසෝ මානසිකාරය මොන දෙනා කියලා කියයි. පුතග්ජනායෙම කියන මං අහලා තියෙනවා. පුතග්ජනායත ස්කන්ධ පංචකයේ ඉදින් මෙරිකඩ අවබෝධයක් නැහැ. පුතග්ජනායත ඒ නිසා මම මගේ ආත්ම සංකල්පයේ දින කොතනද කියන එක අවබෝධයක් නැහැ. කොහොමද වචනයක් විතරයි මේ යෝනිසෝ මානසිකාරය කියන්නේ. යෝනිසෝ මානසිකාරය එළියක්. මේ එළියේදී මකුළු දැල් පේනවා. ඒ ඇතුළේ අපි කියමු අඳුරේ මකුළු දැල් පේනවා කියලා මුල්ලක. අඳ සුදු ආලෝකයක් දරුවතර පිටරට පිටියට උඩට තියෙන ආලෝකේවල. ඒ ආලෝකයේ තාර සිවුම් මකුළු දැල් තවත් පේනිනවා. පේනනහම ඒවට සැඟවෙන්නට බැහැ. මෙන්න මේ යෝනිසෝ මනසිකාරයට තම අපේනවා. Taman කරන්න හදන වැඩේ තියෙනවා. එනම් තමන් මූලික කොටගෙන යම් වැඩක් කරන්න ගියාම සිදුවෙන අමාරුව දන්න නිසා තමන් මූල කොටගත් ක්‍රියාවට ඉඩ නැතු යනවා. අන්න මේක තේරුම් අරගෙන තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂුන් වහන්සේලාට කැමති නම් වරාන්තරයට ගිහිල්ලා මේක කරන්න කියලා. මෙතන තව වචනයක් මතක් කරලා ඉන්නවා. ඇතැම්ම කල්පනා කරන දෙයක් තමයි භික්ෂු ජීවිතය මේ සඳහා පහසුයි කියන එක. පිළිගන්නවා එක අතීතයට වළංගුව. හරි. ඉතින් සිංහ වැඩලා තමන්ගේ කටයුත්ත කරගන්නට පහකර ගිහිල්ලා ඒ කරලා තියෙනවා. පාංශු කුලට යන්න නැහැ. අනිත් මංගල මංගල කටයුතුලට යන්න නැහැ. ප්‍රාදේශීය ලේකම් කැඳවන්නේ නැහැ. ග්‍රාම විද්‍යාලිකුමා කැඳවන්නේ නැහැ. ස්වේච්ඡා සංවිධාන කැඳවන්නේ නැහැ. දහම් පාසලකින් කැඳවන්නේ නැහැ. තවත් මෙකී සහ නොකී කාරණාවලට එදා වික්ෂුන් වහන්සේ කැඳුවේ නැහැ මොනවටවත්. උන්වහන්සේලා ආහාර ටිකක් හොයාගෙන තමන්ගේ වැඩේ කරලා අද වික්ෂු ජීවිතයේ කොතරම් සංකීර්ණද? ශ්‍රී රණුවක්ම පහේ හැමෝම වෘත්තීය වේදී වෘත්තිකයන්. ඒ සඳහා අධ්‍යාපනය ලබන්න ඕන. වෘත්තීය රාජකාරි නීති වලට යටත් වෙන්න ඕන. ඊට අමතරව දායක පිටුස්ස සංග ජීවත් වෙන දෝංගේ සියලු ඕනෑ කම් සඳහා පිනේ සිද්ධ වෙනවා. සියලුම ලියුම්. සාධන කම්තුමා ඇතුළු රාජන නිධාරණ සියලු දෙනාගේ ලියුම් වෙනවා. මෙස්සයලට උත්තර වෙන්න වෙනවා. ගමන් පෙන්වන්න වෙනවා. සංවිධානය කරන්න වෙනවා. එතකොට දැන් අත්ත කිච්චෝද තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ වෙන අල්ප උපුස්තියක් එක්ක ඉන්නේ කියලා. ගෙදර ඉන්න තාත්තට අම්මට බලා ගන්න පිළ සමහරව තමන්ගේ දරුවන් සහ තමන්ගේ ඉඩකඩම් විතරයි. විහාරස්ථානෙ ඉන්න පූජනීය ස්වාමීන් වහන්සේට මුළු ගමම බලා ගන්න තියෙනවා. ගමිනු ඕනේ තාක. ඒ නිසා වත්මන් පැවිද්ද නම් එදා පැවිද්ද නෙමෙයි. පැවිද්ද ගෑතිලා නෙමෙයි මම කියන්න හදන්නේ. එදා පැවිද්දට වත්මන් පැවිද්ද කාර්ය බහුලයි සංකීර්ණයි. ඒ නිසා කෙනෙක් කල්පනා කරනවා නම් ධර්මයේ තේරුම් නොගෙන ගෙදර ඉඳලා ගෙදර වැඩ වැඩි මහානතමේ වැඩ අඩුයි කියලා. ධර්මයේ තේරුම් නොගෙන එහෙම ඉඳලා ආවොත් තේරෙවි. කබලෙන් විතර වැඩනවා වගේ කියලා. ඒ නිසා මෙතන එහෙම බැඳීම් නැති සංඥාවන්තයෙකුට එහෙම කටයුතු කරගන්න අවශ්‍ය නම් මේකට ඉඩතර තමයි පාදගන්න තෝරන්නේ. එහෙම නැත්නම් ඇඳුම විතරක් මාරු වෙන තරම් විහිදෙරක් බවට පත් වෙනවා මේක ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම්. ඒක ආයේ විහි නොවන පත්මෙන් ওই විහි කටයුතු කරමින් තමා රැක ගන්න පාරක තමයි බොහෝ දෙනා යන්නේ. තමා ආරක්ෂා කරගන්න. ඒ නිසා තමා ඉන්න ස්ථාවරේ ඉන්න ධර්මයේ තේරුම් අරගන්න. තේරුම් ගත්තාම ඒ Tamanට මුහුණ දෙන්න තියෙන ගැටලු හරහාම තමයි දුක සාධක හේතු හොයාගන්න හැම සාධක හේතු කරන හොයාගන්න හැම වෙලෙම. මේ තේරුම් ගන්න වෙනවා. උගුරු බුදු පියාණන් වහන්සේ මෙතන පැහැදිලි කරලා තියෙන කාට කියලාද? මනස භූතස්ස බහුකාරා. සියලු මිනිස්සුන්ට බොහෝ සේ උපකාර වෙනවා කියලා. එහෙමනම් අපි මේ සමාධියට බණ කියන්නේ පැවිද්දම් සුභානිමි. පැවිදිවන් දුකින් අතම නිවසුදානිමි. ප්‍රඥාවන්තයින් දීයෝ පැවිදි ස්ත්‍රීයෝ පුරුෂ ප්‍රඥාවන්තයින් ධම තේරුම් අරගෙන මේ ආර්ථිකය අඩාල වෙන තිර නොදී තමන්ගේ පවුල යුතුකම් අඩාල වෙන තිර නොදී ඒවා මැනවින් ඉටු කර ගනිමින් ඒ ගමන්ම අධ්‍යාත්මික ගමන් මගට යන්නට පුළුවන් ආකාරයට මා එදා ඒක ඔබට විස්තර කරේ. එදා පැවිද්ද සාදු පැවිද්ද අතර විශාල වෙනසක් එදා ඔකට රාජ්‍ය සංවිධාන මැදිහත් නැහැ. ඔවුන් කැමති ආකාරයට ඔවුන් පැවිදිලා නිදහසේ කාරණා කටයුතු කරගත්තා. අන්න ධර්මයේ තේරුම් ගන්නත් අය අනන්තරගතනේ තවදුරටත් මේක ඉක්මන් කරගෙන ඉන්න සදා. සමාජයෙන් ඉවත් වෙන සදානේ. ඒකට උන්වහන්සේ අවදාන සාසන අඳුන්නා යනවනයි යන්න මේවා දරා ගන්න පුළුවන්. මට සැකයි අද නම් මේවා දරා ගන්න පුළුවන් අයද මේ තැන්වලට වෙලා ඉන්නේ කියලා. මොකද මනෙන් පැහැදිලි වෙන ධර්මයක් නැතිව ආනාපාන සතිය බුදුගුණ භාවනාව වෙන සමතේකින් සිතුවන් ක්‍රමයි සම්සම් කරගෙන ඉන්නව ඇරුණහම ඒකෙහා වියයක් මාගේ ඇසට නම් හමු වෙලා නැහැ තාම. ඒකම ගන්න මේ කාරණාව. ධර්මයේ තේරුම් ගන්න. එතකොට ඔය ප්‍රතිපල ගේන හැම වෙරි. එතන හෝ මෙතන කොතන හෝ. එනම් සම්මතනේ අපි එන්න තියෙනවා. එනම් සත්පුරුෂයේ මොන ගැසෙන්නතෝම සත්පුරුෂයාගේ නිස්කන්ධ පංචකයාගේ ඉදීම නැරීම තමන් ළඟ සිදු වෙන ආකාරය දකින්නතෝම ඒ නිත්‍යසුඛ ආත්මකට ගන්නා වූ ආකාරය තේරුම් ගන්නට වෙනවා. ඒ අනිත් ඒසේ ගන්නේ නම් සතර ගමනින් අතමදීම නෝදකට හේතු රැස්වීමක් බව තේරුම් ගන්න වෙනවා. ඒ අනිද්දුකානාත්මයෙන් බලන්න පුළුවන්න්නේ නම් යලිත්වතාවක් උපන් අකුසල් දුරු වීම සම්උපන් අකුසල් නොකදීම සිදු වෙන බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. මානසිකාරය යොනිසු. දැන් නිින්ද හැරෙන විට අපට සියලු ඉරියව්කදී මේ යොනිසු මානසිකාරය 1.1-2.4 ආදී වශයෙන් වැඩි කරන්න පුළුවන් වෙනවා. ඒක පාරටම 100%ක් මානසිකාරය යොනිසු වෙන්නේ නැහැ. ආරම්භක ස්ථානයේ එකයි. අනිත් ඔක්කොම වර්ධිනවා. නමුත් පිටලාවකින් පේනවාට වැරදුනා නේද කියලා. ඊළඟට ඔක්ක තේරුම් ගන්නවා. එහෙනම් මේ සිහිය වැඩෙනවා කියන්නේ ඒකයි. මේ සිහිය කියන්නේ අමුතු කාරණයක් නෙමෙයි. බලන්න. සද්දා සති හිරියොත්තක් පාලෝ බදෝ අදෝත සත්ත මජ්ජත්තා කියලා කුසල චෛසික විදිහට හප් වෙනවා. මේකෙන් එකක් තමයි සති කියන්නේ. චෛසිකය. මෙන්න මේ චෛසිකය තමයි අපි වැඩි දියුණු කරන්න ඕන. සතිපට්ඨාන වර්ධනවා කියන්නේ ඒකයි. මම මගේ ආත්මේ බවට නෙමෙයි වැඩින්න ඕනේ. ඒකට කියන්නේ සති කිය. අකුසල චෛසික වල සති කියලා එකක් නැහැ. අකුසල චෛසිකවල තියෙන තේරම අකුසල. නමුත් කුසල චෛසිකවල සති කියලා එකක් තියෙන. ඒ සතියට තමයි මේක පේන්න ගන්න. මේක වඩනවා කියන්නේ ඒක වැඩි දියුණු වෙනවා. ඒ වැඩි දියුණු වීම සිදු වෙන්නේ යෝනසෝ මානසිකාරය තුළ. දැන් නවතන් වචක එනවා. ධම්ම අනුධම්ම ප්‍රතිපatti. මොකද මේ ධම්ම අනුධම්ම ප්‍රතිපatti කියන්නේ? මෙතන පේනවා නේද ධම්ම අනුධම්ම කියන්නේ? ඔබ සාමාන්‍යයෙන් හාර තියෙන ස්ටෙප් බයි ස්ටෙප් කියලා හාර තියෙනවා නේද? නැත්නම් ක්‍රමක්‍රමයෙන් කියලා හාර තියෙනවා නේද? අනුසුබ්බේන කියලා හාර තියෙනවා නේද? එකින් එක. බලන්න. අපි ළඟ නින්ද හැරෙන විට දිවා රාත්‍රි දෙකේ මොකද සිද්ධ වෙන්නේ? මහතින් මොහොත අපි ස්කන්ධ පංචකයෙන් පංචකයට ඉපදෙනවා නේද? මෙසේ තමයි අපි වයසට යන්නේ. එතකොට ආරි විනීහි කෙනෙක් හිටෙන්න තෝරන අතීත ස්කන්ධ ගැන හිතලා නෙමෙයි අනාගත ස්කන්ධ ගැන හිතලත් නෙමෙයි වර්තමාන ස්කන්ධ පංචකේ තමන් හිටනවා ගන්නට වෙනවා. ඒ ස්කන්ධ පංචකේ නැසෙනකොට ඊළඟ ස්කන්ධ පංචකයක් ඒක ආයත් වර්තමානයි. ඒක නැත්නම්කොට තවත් ස්කන්ධ පහක් ආයත් වර්තමානයි. මේ විදිහට තමයි අපි යම් තැනක ඉන්නේ. දැන් ඔබ සවන් දෙනවා නම් ධර්ම දේශනාව ඔබ එතන ඉන්නේ. ධර්මදේශන අවසන් ලබ ලිනකට යනවා නම් ලිඳලකට යනවා නම් ඔබ ලිඳ ළඟ ඉන්නේ. ඔබ වැරදි යනවා නම් වැඩි කෙඳිලා ඉන්නේ. ඔබ වැඩි වැඩක් කරනවා නම් එතන ඉන්නේ. මේ විදිහට වර්තමානයේ කියන එක ඔබ යන තැන තේරෙනවානේ. ඒ මොහොතේදී තමයි අපට තේරුම් ගන්නට ඕන කරුණක් තියෙන්නේ. පිටින් භාවිතා කළ ස්කන්ධ නැත්තම් අරමුණු ගත වුණා. අතීත ස්කන්ධ තව අනාගත ස්කන්ධ තව ආවිනේ. නමුත්තර අලකොලෙන් අලකොලේට අන්දරේ අදී තිස්සියා ගියා වගේ අවුරුද්දට ගඩොල් ශ්‍රේෂ්ඨ යනකොට ගඩොලක් මාරු කරමින් ගඩලෙන් ගඩොල්ට අදී තියලා යනවා වගේ. ඔබට මේක මතක් කරගන්න පුළුවන් ළමා කාලේ ගඩොල් ශ්‍රේෂ්ඨ හැටි අවුරුද්දට අවුරුද්දට ගඩොල්කට තුනක් දෙනවා තරම තරමේද මම උදාහරණයක් විතරයි ගත්තේ තරම තරමේද ඔව් වේගෙන් යන්න ඕන හැබැයි ගඩොල්ලෙන් බිම අදී තියන්න බැහැ. ඔබ ගඩොල් දෙකක රහල් දෙක තියන් ඉන්න වෙනවා. තුන්වෙනි ගඩොල් කැඩේ පිටිපස්සේ යන විට තියෙන ඒ තරම් ඉස්සරහින් තියලා ඒකට එක අකුලක් මාරු කරගන්න වෙනවා. එතකොට පළවෙනි මාරු කරපු අකුල ආයෙත් අදී දෙයට ගිහිල්ලා පිටිපස්සේ අකුල. ඒ පිටිපස්සේ ගඩොල් කැඩේ අරගෙන ආයෙ ඉස්සරහට තියලා අකුලක් මාරු කරගන්න වෙනවා. හැම වෙලෙකම පියවරක් ඉස්සරහට යන්න නම් අතීතයේ පිටිපස්සේ ගඩොල් කැඩේ අරන් ඉස්සරහින් තියන්න වෙනවා. මේ පුතත් ගැන්නේ තියෙන කෙනා ඔය අතීතයෙන් කතරන් ඉස්සරහට තියෙන ගමන තමයි කරන්නේ. අවුරුදු ශ්‍රේ ගඩොල් ටෙස්ට් එකෙන් මම මේ කතා කරන්නේ ජීවිතේ තමයි ටෙස්ට් එකේ තෝර තමයි කරන්නේ. මෙසේ කරන කිසිවෙක් ධම්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත නැහැ. අපිට කියන්න. ධම්මානුධර්ම ප්‍රතිපදා කියලා කියන්නේ ස්කන්ධ පහක් හට ගන්නවා. හටගත්ත ගමන් ඒක නැති වෙනවා. ඒ නැති වෙන්නේ මම මගේ ආත්මකට නොගෙවෙනම් ඒකට තමයි මරණ කියලා කියන්නේ මරණ අනුස්සති කියන්නේ ඒකට ස්කන්ධයන් දීපදීම මොහොතින් මැරීමක් නියාමට අනුව සිහිය තබා ගන්නවා. ඊළඟ ස්කන්ධ හටගත්තොත් ඒකත් අරනවා. හැබැයි ස්කන්ධ හට අරගෙන අපි ඕක අමතක කරලා ඔය සිහිය අමතක කරලා මම මූලික ප්‍රධාන තියා කරන්න ගියොත් එහෙනම් ආයෙත් අර අවිද්‍යාපත්‍ය සංඛාරා පැත්තට Tamange දුක් වලට හේතු අවකාශ කරන පැත්තට හේතුවක් ඉතුරු වෙනවා. ඉතින් දුක් වලට හේතු අවකාශ කරන්නේ නැති විදියට උපන්න කුසල් දුරු වීමට සහ නූපන්න කුසල් නූපදින විදිහට වර්තමානයේ ස්කන්ධ පංචකයෙන් පංචකයට හැම ස්කන්ධ පංචකයක් මම නැමති මුලාවෙන් ශූන්‍ය බවට අරක තියාගන්න මේ වචනේ වරද්ද ගන්න එපා. නිර්වාණය ශූන්‍යයි කියලා කියන්න හදනවා නෙවෙයි නේ. ශූන්‍ය කොහොමද? ස්කන්ධ හැම ස්කන්ධ පහක්ම මමත්වයෙන් ශූන්‍යයි. ලෝභයෙන් ශූන්‍යයි. ද්වේෂයෙන් ශූන්‍යයි. මෝහයෙන් ශූන්‍යයි. එහෙම බලලා හදාගන්න ඕන. ඒකයි ශූන්‍යතෝ ලෝකං අවික්කංසු කියලා කියන්නේ. හැම විටම සංඛාර ලෝකය ශූන්‍ය වශයෙන් බලන්න කියන්නේ. ඒක මොකවත් නැහැ කියලා බලන්න කියන එක නෙමෙයි. ශූන්‍ය හැම විටම මමස්ත්‍ය. රූප වේදනා සංඥා සංඛාර ස්කන්ධ පහක් අත ගන්නවා. අරමුණේ ජීවත් වෙනට කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. නමුත් ඒ ශූන්‍ය වන්නේ මමස්ත්‍ය. එතන බුදුහාමුදුරුව අදාළ ශූන්‍යතා දර්ශනය කියලා කියන්නේ මෙවැනිම කොටස් නැහැ කියන එක හරි එහෙම එකක් නෙමෙයි. හැම විටම ශූන්‍ය වන්නේ මමස්ත්‍යෙන්. මෙන්න මේ මමත්වයෙන් ශූන්‍ය කරගනුමින් බලනවා නම් අර දඩොල් ශ්‍රේෂ්ඨකේ දඩොල් කැටෙන් කඩේට ඉදිරියට යනවා වගේ. අන්දරේ රජමාලිගාවට යනකොට අලකොලයක් දමමින් අලකොලෙන් අලකොලයට අදී සිට යා ගියා වගේ. මට ඔය මතක් වෙන්නේ මේ සිද්ධියට උදාහරණ කේමේදී. ඔබ ස්කන්ධ පහෙන් පහට ඉපදෙන මැරෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ස්කන්ධ පහෙන් පහට ඔබේ ක්‍රියාත්මක වන්නේ නිත්‍ය සුඛාත්මන වානිදුක්ඛානාත්ම නම් උද්දැක්මයි. ස්කන්ධ පහෙන් පහට ඔබට වැඩෙන්නේ විශේෂ සිදු වෙන සිහියයි. සතිපට්ඨාන වල. මේකට කියනවා ධම්ම අනුධම්ම සතිපල. මොහොතින් මොහත ධම්ම අනුධම්ම ස්කන්ධ පහක් එක ධම්මයක් නම් ඊළඟ ස්කන්ධ පහ ඊළඟ ධර්මයේ ධම්ම අනුධම්ම. බලන්නකො නිඳහරණ විට හැම මොහොතේදීම ලංකාව පුරා ලෝකේ වටා ගියත් ඔබට ධම්ම අනුධම්ම ප්‍රතිපදාව නෙමෙයි කරන්න තියෙන තේරුම් ගත්ත බුද්ධලයාට කියන. එහෙම තේරුම් ගත්ත බුද්ධලයාට ගමනක් යන්න ගත්තාම වරද රැවේ රැකියාවට යන්න ගත්තාම බස් එකට දාලා නිදා ගන්න ඕනේ නැහැ. වර්තමානයේ මොහොතින් මොහොත පසු වෙන හැටි බලන් ඉන්න කියලා නිදිමත එන්නේ නැහැ. නමුත් ඔය ධම්මාන ධම ප්‍රතිපදායෙන් කොච්චර හිර්ධනීය සමාජය කියලා කියනවා නම් බස් කප්පයකට වැඩ වුණාම සිට 95ක් 99ක්ම විනාඩි දෙකක් යන ඉස්සලා ගොරෝ ගොරෝ නිදි. අසතිපත්තානයකට කියන සතිපත්තානෙන්නේ කප්පියක් නැති කී දුර්වලකම. ඒ නිසා මේක ඔබේ වැඩට බාධා කරන එකක් නෙවෙයි. දැන් බස් සතියේ ඔබට වුණා කියන්නේ කොටක් කියවන්නෙත් නැත්නම් කවුරුත් එක්ක සාකච්ඡා කොට ගන්න නැත්නම් ඊට පස්සේ නිදා ගන්න විදියෙන්නේ. ඔව් ගා කැපෙන වෙන කට්ටිය සමහරට ඒ දුන් දේ මාර්ගයක් නින්ද ප්‍රතිකාරයක් වෙන්නට පුළුවන්. නමුත් මේ පුරුදු නැතිවම සානින්ද තැතෙන එක. ඔබට පුළුවන් නම් ඔබ යන බස් සතියේ කවුලුවකින් එළිය බලාගෙන ඔබට පෙනෙන දේවල් වේගයෙන් පසු කර යන්නාසේ ඔබට පේනවා වගේ ඔබට අපේ දකින හැම දෙයක් තුළම ඇති වෙන නැති වෙන දෙන්න මොහොම දිලා ඉන්නත් කෙසේ නොවන්නට ඔබට ඒ දකින කාරණයක් නිසා රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් බැඳෙන හැටි දකින්න පුළුවන් නම් ඒ බාහිර වස්තුවක් නිසා නෝ ඔබේ හිතේ තිබිච්ච මුලාවක් නිසා බව දකින්න පුළුවන් නම් දැක්කම මේ හටගත් ද්වේෂය එතනම සංසිඳනවටත් ආයේ හැංගෙන්නේ නැහැ. මෙන්න මෙහෙම හටගත්ත දේ ඉවර කරන එකට තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙනම් කාටද මේක උපකාර වෙනවා කියලා බුදුහාමුදුරුවෝ අදාරන්නේ? මනුෂ්‍ය භූතස්ස. සියලු මිනිස්තරගයාට බොහෝ සේ උපකාර වෙනවා මේ කරුණ හතර. සත්පුරුෂයෙක් මුණ ගැසෙන එක, සද්ධර්ම ශ්‍රවණය කරන එක සහ ඊට පස්සේ යොමුසෝ මනස්කාරය ආරම්භ කරන එක සමග ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත වෙන එක. මේක ඔබට තේරුම් අරගෙන ඉදෙන්න පුළුවන් නම් ඔබ බුදුන් වහන්සේ දරුතෙන් මහන්සි වෙන්න එපා. ඔබේ හදවතේ වැඩ ඉන්න බුදුන්. ඔබ ධර්මයේ දකී බුදුන් දකී කියන තැනට එනවා. ඔබ මෙట్లా නිවන් දකින්න ඉන්න එපා. ස්කන්ධ පංචයෙන් පංචයට ඔබ නිවෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මිනිසුන් දෙකිට සම්ප්‍රාණගත දුකේ හේතු සිතින් ඉවත් කිරීමේ ප්‍රතිපදාව වදාරලා තියෙන්නේ මේ යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුදම් ප්‍රතිපදාව සහ මේකට තමයි පින්නතන කියන්නේ සැබෑ භාවනාව කියලා. මෙර තමයි කියන්නේ විදර්ශනාව කියලා. තේරුම් අරගන්න. කවුරුත් දන්නේ මේක කරන බව. කර කියලා දෙන්න පුළුවන් තේරුම් ගත්තොත් තමන් අඟව රඟපාන්න ඕනේ මම මේක කරනවා කියලා භාවනා කරනවා කියලා. මුළු ජීවිත කාලයම තමන්ගේ ලෝභ දේශ මොහ බින්දුවට බහිනතුරු තමන්ට භාවනා කරන්න පුළුවන් නිරන්තරයෙන්. බුදු පියාණන් වහන්සේ තා සරල දෙයක් අපට දේශනා කරලා තියෙනවා. මේක ගිරියන්න කරන්න බෑ කියලා හරි නැත්නම් පෙරම් පුරලමදි කියලා හරි තව මොනවා හරි ගොඩක් දෙනල්ලා මේක වහලා අතිශය අසංකීර්ණ අවුලක් බවට පත් කරන්න තියපා. පෙරම් නැත්නම් පෙරම් ගත ඥානවන්තයට මේක කරන්න පුළුවන්. එසේනම් අපි මේ ගැටලු निराකරණය කිරීමෙන් තවදුරටත් ධර්ම දේශනාවන් කිරීමට කල්පනා කරනවා ඉදිරියට අපිට ලැබී තියෙන අවස්ථාවේ පරි සමන්දර ඔබ හැම දිනාගේ ගැටලු ඔබට යොමු කරන්න හැකි වේවි. අප නිරදක මහත්මා අදෘතක නාමකේ කුලයක් දීපණ ලබා දෙවි. ඒ තුලින් අපට ඔබට තවදුරටත් පුදේ ගැටලු සාකච්ඡා කරමින් ධර්ම දේශනා කරන්න ලැබේ. මෙසා අපි මෙලොව වශයෙන් අදෝතින්ම මේක අනිත්‍ය දුක්ඛ අනාත්මය පිළි අරගෙන ලෝභ දේශ මොහ ශ්‍රේ කරන මිනිසුන් බවට පත් වෙන. මේ ජාතියේ අනාගතයේ සෞභාග්‍යමත් වන්නට වෙන මොකවත්ම සියලු කාරණා මනාව වේදනාව ඇති. හදවත හොඳ වෙන තරමට සියලු ජයග්‍රහණයන් අප වෙත ළඟා වෙනවා. ඒවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ළඟා කරගන්න කල්පනා කරන්න එපා. මේක සුදුම දෙයක්. මේක වෙන දවසක මම කතාව පැහැදිලි කරන්නම්. අදට කියන්නම් මම ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී කියන්නේ අන්නේ එකයි. ඔබ ධර්මයේ රකින්නාන්නේම් රකින්නේ නම් ඔබට ධර්මයේ විසින් සියල්ල ලබා දෙන්නේ. එසේ කරගෙන ඔබට ශක්තිය ලැබෙ වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනකටම පෙරවන් සරණයි.